අද දිනේ කතා කිරීමට දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන් සෑහෙන සංඛ්‍යාවක් සූදානම් වී සිටිනවා දැනුණු හේයින් අද දින පාර්ලිමේන්තුවේ වටිනා කාලය අපතේ නොයවා මෙම විවාදය ආරම්භ කළ හැකි බව මම දන්වමි. කථානායකතුමනි, වාසුදේව නානායක්කාර මන්තුමා කිව්වා මේ සභාවෙන් පිට වෙලා යනවා කියලා. මේ සභාවේ ඉන්නවා නම් ඔබතුමාගේ සමාව ඉල්ලලා වාඩි වෙලා ඉන්නව නැත්නම් පිට වෙලා යනවා. Order please. Order please. ගරු කථානායකතුමනි, අනුර දිසානායක මන්ත්‍රීතුමා නගපු ප්‍රශ්නෙට මේ දැන් කිව්වනේ මම ගියා ලබන සතියේ දෙනවා කියලා.